මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒක පාලනය නිමා කිරීමට ධෛර්යයෙන් පෙරටාපු ජනතාවගේ අරමුණු බලාපොරොත්තු පාවා දීලා තියෙනවා. පාවා දීලා මහින්ද රාජපක්ෂ මහත්තයා අපව සම්බන්ධණින් එනවා. එක්සත් ජාතික පක්ෂයත් අපව පරණ විදිහට තන් දිලන පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි හිතනවා කණ්ඩායම් දෙකටම විකල්ප ලෙස ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පාලනය සහ හැබැයි වෙනසක් අරමුණු කරගනිමින් ඉස්සරහට යනවා නම් තෝරගන්න තියෙන ජනතා විමුක්ති ප්‍රමුණ විතරයි. පිටා පැහැදිලි ගුව අපිට වෙන කිසිවෙක් ගැන විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අපෙන් සහතික ඉල්ලන්න එපා කියලා. අපි හිතනවා ඒ කිව්ව අපි කිව්ව කාරණා දැන් මේ වෙනකොට ඉතාමත්ම හොඳින් පැහැදිලිලා තියෙනවා. අපිට බොහෝ දෙනා කිව්වා ඇයි බැරි මෛත්‍රී බල මාත්‍ර ඡන්දයක් දෙන්න කියන්න බැරියයි කියලා. නමුත් අපි කිව්වා අපිට එහෙම සහතික දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ අපි හිතුව විස්තරය දැන් නිරුද වෙලා තියෙනවා. මේ මොහොතේ තියෙන දේ අනුව පේන්නේ මේ කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. අපිට ජනතා විමුක්ති කරගන්න හැර වෙන කිසි කෙනෙක් පිළිබඳ විශ්වාසය කියන්නේ අපි